ධර්මානුශාසනාව පවත්වන දීපකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චතුන්නං අරිය සත්‍යං යථා භූතං අදස්සනා සංසිතං දීඝ මන්දානං කාසුතස්සේව ජාතිසු තානි තානි දිතානි භවනෙත්ති සමුහත උච්චින්නම් මූලං දුක්ඛංස නක්ඛි දානි පුනබ්බවෝති අතිගරු පූජනීය ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුංලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ වදාළ කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං කියා සඳහන් වෙන මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීම තයි අපි දෙපක්ෂයේ සූදානම් වන්නේ. සතියක් පුරාම බෝධි පූජා ධර්ම දේශනා ආදී ප්‍රතිපත්ති පින්කම් රැසක් සිද්ධ කරගෙන එන්නේ අපවත්ේ වදාළ පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේගේ වර්ෂ පහක් කිරීමේ නිමිත්තෙන් කරන ප්‍රාප්තදානමය පින්කමේ උදෙසයි. එනිසා අපි සමන්ත චක්‍රවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේද මේ ධර්ම දේශනයට සවන් දෙත්වා කියා ආරාධනා කරමු. මාතෘකා කළ ගාථා දෙක දීඝනිකායේ මහාවග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ කයක් ගාථා දෙකක් ධර්මදේශනාවේ ධර්මශ්‍රවණයේ ආනිසංස කතනේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ. කාලේ කුත්‍යය ඇති බැවින් මේ මාතෘකා කළ දේශනයෙහි සාරවත් කොටස ඉදිරිපත් කරන්ට බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් ධර්මශ්‍රවණයේ කරමින් පළපුරුදු වූ බණ පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට සමාධියකට ධ්‍යානයකට සමාපත්තියකට මේ ධර්මයට සමන් දෙත්වා කියලා අපි ආරාධනා කරන අතර මෙයින් ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපසේටම ධ්‍යාන සමාධි සමාපත්ති අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතෝ පැතෝ බෝධියෙන් ගාම්භීර චතුරාරි සත්‍ය බෝධියෙන් සිද්ධ වෙන ශාන්ත අමා මහ නිවන් සෝ පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි. චතුන්නම් අරිය සත්‍යානම් යථා භූතං අදස්සනා සතරක්ෝ ආර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතං දීගමද්දානං තාසු තාසේව ජාතිසු ප්‍රමාණාතික්‍රාන්ත දීර්ඝ සංසාරයේ ඒ ඒ ජාතීන්හි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි ඇවිද්දෙමු. තානි ඒතානි දිත්තානි මේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද භවනේති සමෝහතා භවයෙන් භවයටම ස්කන්ධ පංචකය ගෙනියන භවනේති නම් වූ තෘෂ්ණාව නසන ලදී. උච්චින්නම් මූලන් දුක්ඛස දුක්ඛයාගේ මුල උදුරා දමන ලදී. නත්තිදානි පුනබ්භවෝ නින්මත්තේ පුනර්භවයක් නැත්තේය කියන එකයි ගාථා දෙකේ කෙටි තේරුම. මහා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක්. බණවර 6කට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා. මේ සිතා වැඩගත් බුද්ධ චරිතයක්. එවාගෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය. විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රය දහම් කලක් ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියලා මා විශ්වාස කරනවා. මේ ධාතා දෙක දේශනා කොට අදාළේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී. එතකොට ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භයේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45 කිරෙන්ද තියෙන කාලයේදී සදලානෝර ජිජ්ජකෝට පර්වතයේ වැඩ හිටියා. මේ අතරත සදලානෝර අගරජ වෙන අජාසත් රජතුමා සුනීත වස්සකාර මගධ මහා මාත්‍යන් දෙදෙනාගේ උපදේශ ඇතිව විශාලා මහනෝර ආක්‍රමණය කරන්න උපාය සලසමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනීත වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න මගේ නමින් වඳින්න මේ සමේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒක හරියනවද නැද්ද කියන එකත් අහන්න උනාච දේශනා කරන වචනේ මත හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනේද බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත. තමන්ගේ චාරිත්‍රානුකූලව සතර සාමයේ කතා කොට එකත්පසක වාඩි වී රජතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනීත බ්‍රාහ්මණතුමාට මගධ මහා මාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාල මහනුවර රජදරුවෝ 7000 ඉන්නවා. මාණ්ඩලික රාජ්‍යයක්. ඒ කාලේ ජම්බුද්දීපයේ තිබුණු ඉතාමත්ම ශස්ත්‍රීයක රාජ්‍ය ඇත්ත. ඒ ලිච්ඡවි රජදරුවන්ට මා අපරිහානීය ධර්ම 7ක් දේශනා කළා තියෙනවා. ඒ අපරිහානීය ධර්ම 7 මේ ලිච්ඡවි රජදරුවෝ හිතා සිටිනවාද ආනන්දේනි කියලා අසා සිටියා. එකක් ගාණ ඇසුවා. ලිච්ඡවි රජදරුවෝ නිතර නිතර රාජ සභාවට එක්වාස වෙනවාද? එකක්. සමගියෙන් එකතු වෙනවාද? සමගියෙන් නැගී හිතේ යනවාද? සමගියෙන් රාජකාරී කටයුතු වල යෙදෙනවාද? මේ දෙවෙනි කාරණේ. වැඩිහිටි ලිච්ඡවි රජදරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සුවත කීකරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවාද? තුන්වෙනි කාරණේ. එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලහත්කාරයෙන් පොළඹවා නොගන්නවද? මේක පස්වෙනි කාරණය. එවාගෙම තුන්වෙනි කාරණේ වශයෙන් කක් හේතුව තිබුණා ඒ විශාලා මහනුවර රාජ නීති නොපැනවෝ දෙයක් නොපනවනවද? පැනවෝ දේ මනාව රකින්නවද? එවාගේම මේ විශාල මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද? තරණ කාලයේ පටන් විශාල මහනුවර පූජන ස්ථානයන්ට දනොත් ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමීනි, මේ අපරිහානීය ධර්ම හතම දැනටත් ලිසී රජදරුවන්ගේ ප්‍රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඔවුන් කෙරෙහි මේ ගුණාංග හත පිහිටා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දය, මේ ලිච්ඡේ රජදරුවෝ මේ කියන අපරිහානීය ධර්ම හත හරියට පිහිටා සිටින තුරු කිසිම කජකෙනෙකුට ඔවුන් ආක්‍රමණය කළ නොහැකි වෙනවා. හැබැයි මිත්‍ර භේදය නිසා, එවාගේම තෙළඹවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනීද බ්‍රාහ්මණතුමා, මගද මහා මාතෘතුමා හිතේ දරාගෙන, ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙමෙයි එකතෙන් සමන්වාගතව හිටියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නොහැකි වෙනවා. මිත්‍ර භේදයෙන් හා උපලාපණයෙන් කළ යුතු වෙනවා. ස්වාමීනි ඒක අපි දැනගන්නම් කියලා හිතත් ගියා. රජතුමාට මේ කාරණය පැහැදිලි කර දුන්නා. ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ භික්ෂු සංඝයා වහන්සේට අපරිහානීය ධර්ම 41ක් දේශනා කරයි. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය, මේ මුළුමහ රජගහනුවර අවත තියෙන සීලම සේනාසන වෙත පණිවිඩයක් දීලා මහා සංඝයාමේ උපස්ථාන ශාලාවට දිජ්ජකෝට පාරවතී උපස්ථාන ශාලාවට එක්කාසු කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා ඉතාම දක්ෂ ලෙස පුළුවන්. උදාසේ රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනිකල ඒ සියලුම පණිවිඩ මුළුමහත් රජගහනුවර සමීප සෙනසුන් වෙත යැවුවා. මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතය බලා අවුරුදු 5000ක් බුදු සසුන ආරක්ෂා වූ යුතු බැවින් අනාගතය බලා අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. මානෙනි, මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාවකී වංශමේ භික්ෂවේ භික්ඛු අභින්නං සංනිපාතා භවිස්සන්ති, අභින්නං සංනිපතිස්සන්ති සංනිපාත බහුලා විහරිස්සන්ති, බුද්ධියේ භික්ඛවේ භික්ඛු නම් පාටි සංකානෝ පරිහානි. මගේ සංඝයා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම්, එක් බහුලව පවත්වනවා නම්, සංඝයාගේ ශාසනයේ වෘද්ධියම සිදුවෙනවා පිළිහිමක් වන්නේ නැහැ. මේ පළමුවෙන්යි මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගිව නිතර රැස් වෙනවා නම්, සමගිව නැගී සිටිනවා නම්, සමගිව සංඝ කරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි. මා නොතැනව ශික්ෂාපද නොපනවනවා නම්, තැනව ශික්ෂාපද නොබිඳනවා නම්, තැනව ශික්ෂාපද ඒ අයුරෙන්ම ආරක්ෂා කරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා. චිරරාත්‍රාත්මය සංඝ පිතෘන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම්, උදාශේලාට අවනතව සමන්දීගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. එවාගෙම පුනර්භවයගෙන දෙන නැවත නැවත සසර දික් වෙන මේ ආමිෂ තෘෂ්ණාව, සේනාසන ගැන, සිව්පසය ගැන, දායක කාරකාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවයගෙන දෙන තෘෂ්ණාව අත්තර දාල වාසය කරනවා නම්, ඊට වසඟ නොවනවා නම්, ඒක භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවේ දරතුවක්. එවාගෙම යම් තාක් භික්ෂූන් වහන්සේලා තම වැඩෙන්නේ සෙනසුනට එනවා යනවා නම්, උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැනවින් සිද්ධ කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. එවාගෙම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත් නමාගෙන වාසය කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේලාට පිරිහීමක් වන්නේ නැහැ, දියුණුවක් වෙනවා. මේ කරුණ හතක් ඵලමින් සප්ත අපරිහානීය ධර්මයට දේශනා කළා. භික්ෂූන් වහන්සේලා කර්මාරාම නොවනවා නම්, ඒ කියන්නේ වැඩවල මේදී වාසය නොකරනවා නම්, බස්සාරාම නොවනවා නම්, කතා කර කරම කාලේ නොගෙනවා නම්, නිද්ධාරාමතාව හෙවත් නිතර නිදාගැනීම බහුල නොකරනවා නම් සංගනිකාරාම නිතරම පිරිස එක්කාසේලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලය නොගෙවනවා නම් පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම් එවාගෙම පාපෙච්ච කියන මේ නාම කිච්ඡාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතෙනු නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් වික්ෂ සංඥා වහන්සේගේ දියුණුවට හේතු වෙනවා අපරිහානීය ධර්ම හතක් වෙනවා. එවාගෙම තවත් කරුණු හතක් වික්ෂුන් වහන්සේලා යම්තා සද්ධා සම්පන්නව තුනුරුවන් අදාමයෙන් වාසය කරනවා නම් පාපේත ලැජ්ජාවෙන් කිරිගුණේ පුරුදු කරනවා නම් පාපේත භයෙන් පොත්තප්පේ පුරුදු කරනවා නම් එවාගෙම බහුසත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ද වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කර ගන්නවා නම් උපත්ිත සතිතාව කියන සිහිය වැඩි දියුණු කරනවා නම් ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම් මේ කාරණා හත වැඩි වෙනොත් වික්ෂ සංඥා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් කවුරු විශේෂයි. එවාගෙම යන්තා වික්ෂුන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩනවා නම් ධම්මයේ විරිය තීති ප්‍රසාදි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංගහත වඩනවා නම් එතෙක් විශ්ව සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානි ධර්ම හතක් හිතනවා දාලා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා යන්තා අනිත්‍ය වඩනවා නම් අනත් සංඥා වඩනවා නම් අසුභ සංඥා වඩනවා නම් ආදීනව සංඥාවක් වඩනවා නම් ප්‍රාණ සංඥාව හා විරාග සංඥා නිරෝධ සංඥා කියන මේ භාවනා කමඨාන් හත වඩනවා නම් ඒතා භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. ඒ වගේම යන්තා භික්ෂුන් වහන්සේලා එලිපිටත් ඇතිතනත් නැතිතනත් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඇතිතනත් නැතිතනත් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම් ඇතිතනත් නැතිතනත් මෛත්‍රී සිතින් භාවනා මෛත්‍රී වඩනවා නම් සමාත් ලැබෙන යටත්පිරිසෙන් පාත්‍ර පරියාපන්න දෙයින් හරි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා වළඳනවා නම් අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිෂ්ඨ විඤ්ඤුක්ත සත් අපරාමත්ත සමාධි සංවත්තනක තියෙන මේ විදිහේ උතුම් සීලයෙන් සමානෝ වාසය කරනවා නම් එවාගෙම උද්‍යව්‍ය ඥානේව සම්මා දිට්ඨියෙන් සමානෝ වාසය කරනවා නම් මේ කාරණා හය නිසාද වික්ෂ සංඝයා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා. සියල්ල 41යි. මේ කාරණා 41 දේශනා කළ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දයේ මත යන්නට ඕනේ අම්බලත්ක උයනත. එහෙමයි ස්වාමීනි කියලා අම්බලත්ක උයනත වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩ හිටියා. මෙතන වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට සීලයයි සමාධියයි ප්‍රඥාවයි විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්තුවා. ඉන් අනතුරුව දේශනා කළ ආනන්දයේ මට වඳින්නට ඕනේ නාලන්දාවට. මේ වඳින ගමන් මඟ. නාලන්දාව කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ ගුපන් ගමනේ. නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකී වැඩි ඉන්න අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ සමීපයේ පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා ස්වාමීනි අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් භාග්‍යතුන් වහන්සේද සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන් අතර කවදාකවත්ම නැහැ ස්වාමීනි ඒ ගැන මාතිසෙයින් මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා. අසවදාලා සාරිපුත්‍රය මේක සිංහනාදයක් නේ මේ සිංහනාදයේ පැවැත්තේ කවර අරමුණක් නිසාද? ස්වාමීනි යම්කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරය බලලකටවත් ඇතුල් වෙන්න බැරි තරම් නොයෙකුත් තරම් සුරක්ෂිතව තියෙනවා. දිනේ දක්ෂ නැලවත් දොරටු පාලේ කල්පනා කරනවා මේ නගරයේ මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. යනේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවය අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්නේ පිටවෙන්නේ. ඒ වගේ ස්වාමීනි මම තේරුම් ගත්තා අපේ ලෝසුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධ්‍යංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩිහිටියේ සීල සත්ව සරුවක්යන් වහන්සේලා චේතසෝ උපක්‍රේෂ නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දිනු කොට සත්බොධ්‍යංග ධර්මයන් වඩා ලෝතුරා බුදුබාටපත් වුණා. අනාගතෙත් මේ විදිහයි. එනිසා ස්වාමීනි ඒ අතීත අනාගත ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ සිත චේතෝපරිඥානින් මම දැකලා නෙමෙයි මෙන්න මේ අන්වය අනුව මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරේ මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එක මා හදපත්ලෙන් පිළිගත්තා කියන එක පහදා දුන්න. බුදුරජාණන් වහන්සේ තෙන්දේද මහා සංඝරත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යాగන්නට ඕනේ පාටලිය ග්‍රාමයට යන්නට ඕනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා සංඝයාත් පිටත් පාටලිය ග්‍රාමයට වැඩි. ඒ පාටලිය ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාටලිය ග්‍රාමයේ වාසී බෞද්ධයෝ නැවතුම් පොලක් හැටියට සලසා දුන්නේ සංඝාගාර ශාලාව. ඒ වෙනකොට මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්න මේ පළලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණුවා තිබුණා. ඉතින් විශාල සෙනඟක් එක්කාසු වුණා රාත්‍රී ධර්ම ශ්‍රවණයේත ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවය සහ සීලවන්ත භාවය ආදීනව ආනිසංස දේශනා කළා. ගෘහපතිවරුනි සීලයක් නැති පුද්ගලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි ඇස් පන අපට ධනය පිරිහෙනවා. දෙවැන්න තමයි අප කීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම්කිසි පිරිසකට යාමේද විශාරදව යා නොහැකි වෙනවා. මංකු භූතව මූණ හතුළුවාගෙන දුර්මුඛව යා යුතු වෙනවා පිරිස් මැදට යනකොට. එවගේම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිහි මුලාවට පත් වෙනවා. මරණින් මතු අපාගාමී වෙනවා. ගෘහපතිවරුනි සීලයක් නොරකින්නෙකුට මේ ආදී ලැබෙනවා. එවගේම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා. පළමුවෙන් සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචරියාවේ කටයුතු කරන බැවින් ධනයෙන් දාන්නේ යසයිස්වාරියෙන් වැඩෙනවා. ඒ පළමුවෙනි ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ කීර්ති සාවයමුළු ලෝකෙ පැතිරෙනවා. දෙව්ලෝ බමලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණනා පැතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට රජ පිරිසකට බ්‍රාහ්මණ පිරිසක ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව නිර්භයව ඉරුජුව සිට සහභාගී වෙනවා. සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනස සිහිනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ නිදාපිබිදයක් මේ සුගති ලෝකයේ උත්පත්තිය ලැබනවා. මේ විදිහට සීලයේ ආනිසංස පාදේශනා කළා. ඉතින් රාත්‍රියේ බොහෝ වෙලාවක් මේ සීලය පිළිබඳව දේශනා කළ තථාගතයන් වහන්සේ පිරිස පිටත් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයට වැඩම කොට සමාපත්තිය සමාදුණා. සමාපත්තියෙන් නැගී සිටි වෙලාවේ දිවසට පෙනී ගියා මේ පාටලිපුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියන්. ඒ කියන්නේ දිවසට පෙනී ගියා තෞතිසාරසේ දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරයේ ආශය භූමියෙන් කරගන්න. මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය රජමැති යමති ආදීන්ට හිත් නැමෙනවා. ගොඩනැගිලි ගොඩනඟා ගන්න. මධ්‍යම දෙවියන් වස්තු පරිග්‍රහණය කරන කෙලින් මධ්‍යම රජමැති යමති ආදීන්ට නියස් මවා ගන්න නියස් ගොඩනඟා ගන්න හිත නැමෙනවා. ඕමත ඕමත නැත්නම් අල්පේසාක දෙවියන් වස්තු පරිකරණ ඉද්දී මේ වගේම තුන්වෙනි පන්තියේ මිනිසයන්ට නියස් ගොඩනගා ගන්න හිත පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය, මම ඊයේ රාත්‍රියේ දිවසින් දැක්කා මේ පාටලිපුත්‍ර නගරයේ අහසේ ඉඩම් වෙන් කර ගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පහදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහාමාත්‍යයන් දෙන්නේ ඇවිත් දානෙට ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ දෙදෙනා ඉතා ගෞරවයෙන් දාන වස්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳලා අවසානයේදී දාතා තුනකින් ධර්ම දේශනාවක් වදාළා. යස්මින් පදේසේ කප්පේතේ වා සම්පන්විත ජාතිකෝ සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ. යම් පෙදේශක නනවත් මිනිසෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසන් බඹසර ඇතිරින උතුමන්ට දානයක් දෙනවා නම් යාතත් දේවතාසුන් තාසන් දක්කින මාදිස තා පෝජිතා පූජයන්තේ මානිතා මානයන්තින. එහි අධිගෘත දෙවියන්ද පින් පැමිණවීමෙන් ඒ දෙවියන්ගේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබෙනවා. සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා ඖරස පුත්‍රයෙකුට රකගන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්නතුන්ව යහපින් ආරක්ෂා කර ගන්නවා. දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීමෙන් හැමදාම දියුණුවක් වෙනවා කියන එක පහදා දුන්නා. එවාගෙම දඹදිව බුද්ධ ශාසනය තියෙන තුරු අගනුවරවන්නේත් මේ පාටලිපුත්‍ර නගරයයි කියන එක පහදා දුන්නා. යන්දාසක මිත්‍ර දෙරණ මේ නගරයේ අහිමි වෙන්න පුළුවන්. එතෙක් මුලමා ජම්බුද්දීපයේ වණිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලිපුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීද වස්සකාර දෙන්නට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේ පිටත් වේ වඩන දොරටුවට ගෝතම ద్వාරයේ නම් තබන්. ගංගා නංගංගෙන් එතරෙන තොටුපුවට ගෝතම තීර්ථය කියලා නම් තබන්න ඕන වුණ ඒ විදිහටම නම් තැබුවා ගෞතම ద్వාරය ගෞතම තීර්ථය. ගංගා නංගඟ පිරිලා ඉතිල්ලා යනවා. බොහෝ දෙනා ගඟෙන් එතරෙන්න ඔරුකාර සූදානම් කරනවා. බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහා සංඝරුවනත් එක්ක සෙනෙහකින් එගොඩට වැඩියා. දැන්ලා ප්‍රීති වාක්‍යයක් එයා හිටියා ලෝකවාසී ජනතාව එතර වෙන්න උරුපාරු ආදනවා. සසර දුකෙන් එතර වුණා උත්තමයන් වහන්සේලා නැවත මේවා උරුපාරු අවශ්‍ය වන්නේ නැහැ කියන කුණවහන්සේ පහදා දුන්නා. ඊළඟට වැඩියේ කෝටි ග්‍රාමයේ මාතෘකාතල දාතා දෙක ඇතුළු ධර්ම දේශනාව කෝටි ග්‍රාමයේදී දේශනා කළා. කෝටි ග්‍රාමයේදී උදාසේ පහදාවදාලේ ආරි සත්‍ය දේශනාවයි. චතුල්ලම් දිත්තේ ආරි සත්‍යානං යථා භූතං අනනුභෝධ අපපතිවේදා ඒවෙමෙදං දීගමද්දානං සංධාවිතං සංසරිතං මමංචේව තුම්මාකංචේ. මානෙ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මය සත්වාකාරයෙන් ආબોධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික්සසට ඇවිදින්න සිද්ධ වුණා. මාළෙනි අද ඒ චතුරාර්ය සත්‍ය දැකගත්තා. සසර ගමනේ තේකන තෘෂ්ණාව නැස්නා නැවත පුනර්භවයක් නොවනසේ ශාන්ත නිර්වාණය ආબોධ වුණා කියන කුණවාසේ ඒ දේශනෙන් පහදා වදාළා. කිනවලතරු ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාලා ආනත් මට අද වදින්නට ඕනේ විශාලා මහනුවරට වඩිනවා කියලා වැඩි. මේ වඩින ගමනේදී අම්බපාලි වනයේට වැඩියා. ඒ කාලයේ අම්බපාලි වනය විවේකකාමී උතුමන්ද සුදුසුසේ විවේකස්ථානයක් ලොකු අඹ වනයක්. ඉතින් මේ අම්බපාලි වනයේ වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට තිතා විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. මේ අතරත අම්බපාලයේ ගණිකාවට ආරංචි වුණා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ තමන්ගේ උයනට වැඩියා කියලා. හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසුදින දානෙට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ කිවසා වදා. එතෙ මේ වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිත්තේ රජදරුවාලා මේ රජ දරුවන් එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා මහණෙනි තවුසාවේ දෙවියන් නොදැක්කනම් මෙන්න මේ ලිත්තේ රජ දරුවන් වෙත බලන්නයි නිල් පාත කහ පාත සුදු පාත රතු පාත ශරීර වර්ණ එවාගෙම ඇඳුම් පැළඳුම් වර්ණ යාන වාහන වර්ණවලින් දෝ පිළිසක් වාගෙන වාර යානාවල මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා ආරි පුත්‍රයනි මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාන්ත ආරාධනා කළා මමන් ජයගත්තා දෙතේ රාදරේ පුදුම වුණා ඒ පිරිසක්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පසුදින දානත ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ අව달 දාන ආරාධනයක් බාරගෙන අවසానයි අසුර සෙනඟ දාලා කිව්වා අපේ අම්බපාලයට පෙරදුනා නේද කියලා ඉතින් පසුදින උදෑසන අම්බපාලේ ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රණීත දාන වස්තුයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා ඒ අම්බපාලේ අඹලණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතු කොට පූජා කළා බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා පැවැත්වුවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය අපි යන්නට ඕනේ නාදිකාවත. නාදිකාවත වඩින්නට ඕනේ. ඉතින් නාදිකාවත වැඩියා. ගින්දකාවසත කියන ගඩොලින් කළ ආවාසයක් තියෙන මෙතන තමයි නැවතුම් පොළ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගින්දකාවසතේදී භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසුවා ස්වාමීනි මේ නාදිකාවේ උපසාරණ කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනර්භවයේ කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. ඒ වගේම සුදත්ත කියන උපාසක තුමෙක් සුජාතා කියන උපාසිකා තුමියක් අපවත් කලවිය කළා. ඒ ඇත්තන්ගේ පුනර්භවය කොහොමද? ඒ වගේම ස්වාමීනි මේ නාදිකාවේ කපුද කියන උපාසකතුමේ කාලිංග උපාසකතුමා නිකට උපාසකතුමා කටිස්සබ උපාසකතුමා එවාගේම පුත්ත උපාසකතුමා සන්තුත් උපාසකතුමා භද්‍ර උපාසකතුමා සුභද්‍ර උපාසකතුමා මේ අත කලුරේ කළා මේ අත ප්‍රතිපත්ති කෙරුවා ඒ අතගේ පුනර්භාමී මොකද්ද බුදුරජාණන් වහන්සේ තෝරලා සාලකේන භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිරිණි වුණා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා බඹලෝ උපන්නා. සුදත්ත උපාසකතුමා සකදාගාමී වුණා. සුජාතා උපාසිකා තුමිය සෝවාන් වුණා. අනේ සීලම දෙනා අනාගාමී වෙලා සුද්ධාවාසී උපන්නා. ආනන්දය මේ විදිහට තරණෝ යන යන අය ගැන මගෙන් අහන්න ගියොත් ඒක කාලයේ ජවා ගැනීමක් නිෂ්ඵල දෙයක්. මම දෙනවා කඩපත මෙන්න මේ කඩපත මනමින් තේරුම්ගෙන තම තමා අධිගම ලාභයන් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා එමනවාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේවත් හදපත්ලෙන් බුදුගුණ පිළිගැනීම ධර්ම රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් හදපත්ලෙන් දහම් ගුණ පිළිගැනීම සංඝ රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් සංග රත්නය ගැන හදපත්ලෙන් පිළිගැනීම එවාගේම ශික්ෂා ප්‍රතිපත්ති ගැන කියන්නේ ආරතාන්ත සීලය ගැන හදපත්ලෙන් පිහිටා සිටීම ආනන්ද මෙන්න මේ කරුණු හතර යම් කෙසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී කෙනෙකුට ස්ථීර වශයෙන් පිහිටනවා නම් එතුමා මරණාසන්න මොහොතේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සූවනක් පිරිසේ කාට නම් ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්ත්වයටපත් වුණා නම් එහෙමයි, අනාගාමී වුණා නම් එහෙමයි, සකදාගාමී වුණා නම්, සෝවාන් වුණා නම් කිසිම වරදක් නැහැ. මරණාසන්න මොහොතේදී මේ තමාගේ ප්‍රකාශනය කරලා ඒ තමාගේ නිවන අරමුණු කරගන්න මම අවසර දෙන්නේ. මේකට කියනවා ධර්මාදාස කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්ම දේශනා වශයෙන් පැවැත්වුවා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ ආනන්දය අපි වඩින්නේ දේලුව ගමට. මෙන්න 45 වෙනි වස්සාන කාල අවස්ථාව. දේලුව ගමට වැඩියා. දේලුව ගමේ තියෙනවා සෙනසුනක්, ඉතින් මේ බුදුරජාණන් වහන්සේ සංඝයාත නියම කළා මහණෙනි මම මෙතන වත් එළඹෙනවා මේ භික්ෂු පිරිසත් කැමැති කැමැති තැන් වල සුදුසු පරිද්දෙන් වත් එළඹෙන්නයි කියලා විධාන කරලා බේලුව ගාමී වත් එළඹුණා. මේ තමයි 45 වෙනි අවුරුද්ද. හැබැයි මේ වත් එළඹුණා වගේම උන්වහන්සේට අක්ම දරුණු ලෙස තප්තාපේසාර රෝගය ඇති වුණා. මේ ජම්පිරිනුවම්පායි කියන තරමට උස්සන්න රෝගයක් ඇති වුණා. සබ්බේ රජතුමාත් ආවා උපස්ථාන කරන්න කැපකරු කෙනෙක් හැටියට එතුමා උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික වශයෙන් විශාල වේදනාවක් ඇති වුණා. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවිදෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිරිනුවම් පෑම වටින්නේ නැහැ. භික්ෂු සංඝයා වහන්සේට ගෘහස්ත බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් කළවනේ මා පිරිනුවම් පාන්න කියලා සමාපatti සමයදුණා. අරියත්ඵල සමාපatti සමයදුණා. මම නිරෝගී අතිශයම ශක්තිමත් රූප කලාප. අපේ සිතේ තේනවා රූප පොදුවන සිත් 75ක්. මේ පොදුවේ ගන්නවා නම් රූප පොදුවන සිත් 75ක් තියෙනවා. ඒ කියන්නේ දෙපස් ඥාන 10යි මනෝ ධාතු ත්‍රිත්‍යයයි ඇර ඉතිරි සිත් 75ෙන්ම රූප පොදිනවා. ඒ රූප බුදුන සිත් අතරේ මේ අරිහත් ඵල චිත්තේ සමාන නිරෝධී රූපයන් උපදවන වෙනසිතක් නැහැ. ඒක නිසා අර බිහෙත් ඖෂධයට වඩා අරිහත් ඵල සමාප්‍රාප්තියේ බහුල කෙරීමෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සනියප ලැබුණා. එදා විහාරයේ පිටිපස්සට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද උණු සංතික පහසුවෙන් අනේ ස්වාමීනි මට දිසා විදිසා තේරුම් ගන්න බැරි තරම් මගේ හිත වික්ෂිප්ත වුණා. අනේ ස්වාමිනේ ධම්මත ස්වල්ප අස්ස සිල්ලක් වුණා. භාග්‍යතුන් වහන්සේ සනීපාතට හැදිච්ච ගැන්. නෑ ආනන්දේ අද පින්නම් පානේ නෑ මම. සාමහා සංඝයාත කීයට උපදෙස් තියෙනවා කියලා උන්වහන්සේ උණුතන් පහසෙලා දාසෝයයටපත් වුණා. දේවල ගමේ කැමති තාක් වාසය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය අපි යමු සාපාල චෛත්‍යයට. මේ සාපාල චෛත්‍යයට වැඩිය. සාපාල චෛත්‍යයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනයක් පනවා දුන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සතර ඉරිදීපාද ගැන විශේෂ දේශනාවක් පැවැත්තුවා. ආනන්දය යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරිදීපාද හතර භාවිත ස්වභාවිත කරලාද නම් කල්පයාකාරයේ කල්පාවශේෂයක් හරි ජීවත් වෙන්න පුළුවන්. කල්පය කියන්නේ ඒ කාලේ පරම ආසාරුදු 100 කල්පාව ශේෂකයන් 120 ආනන්දය සතාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද ධර්ම භාවිත ස්වභාවිත කරලා තියෙනවා. සතාගතයන් වහන්සේ කැමතිනම් ආයුස් කල්පේ හෝ ආයුස් කල්පාව ශේෂයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තුන් වාරයක් මේ ප්‍රකාශ කළා. තුන් වාරයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. උනාසේගේ සිත විසිරි ගියා. ආරාධනා කරන්න තියෙලම සිටියේ නැහැ. මාරාවර්තය බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දය දැන් එහෙනම් සුදුසු තැනකට යන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ තේන තෙක්මානේ ගහක් උනට වැඩලා වාඩි වුණා. ඒ අතරත වසවත දී පුත්‍රයා තාවනේ ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ උභාසේදා බුදු වෙන දවසේ කිව්වානේ මම ධර්ම පිරිනුවම් පානේ නැ මට භික්ෂු සංඝයා වහන්සේ වික්ත ප්‍රතිබල ධර්මදර විනයදර සාසනීය ජනයන් සමර්ථ භික්ෂු පිරිසක් ඇති වෙන තුරු මම පිරිනුවම් පානේ නැ දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ දැන් පිරිනුවම් පාන. ඒ වගේම උභාසේ කිව්වනේ ද භික්ෂුණී සංඝයා උපාසක පිරිස උපාතිස වික්ත විසරද ධර්මදර විනයදර ප්‍රතිපත්ති ගරුක බුදු සසුන දිවට පවත්වන්න සමර්ථය පහළ වෙන තුරු මම පිරිනුවම් පානේ නැහැ කියලා දාසීවනේ දැන් මේ සියල්ල සම්පූර්ණයිනේ එනිසා පිරිනුවම් පාන මෙන්න ආරාධනය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා වසවාදී පුත්‍රය ඔබේ ආරාධනයේ මට කමක් නැහැ. මම දැන් නුඹව දවසකින් පිරිනිවෙනවා. තව තුන් මාසයක් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ දින 90යි. ඔබ අල්පෝත්සවයෙන්ද කියලා මාර්යා පිටත් කෙරුවා. ඒ අවස්ථාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතෝ සම්පජාන කාර්යව ආය සංස්කාර අත්හැරිය. මොනවද ආය සංස්කාර අත්හැරිය කියන්නේ? අද පටන් ඉදිරි කාලයේදී අරහත්ඵල සමාපත්තිය සමාදින්නේ නැත කියන අදිෂ්ඨානය. යම් මේකෙන් අරහත්ඵල සමාපත්තිය සමාදි හිටියනම් තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. පරමාස අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. අරහත්ඵල සමාපත්තිය අත්හැරීම නිසා දවස් 90කට ජීවිත කාල සීමාව සීමිත වුණේ. අවසාන සීමිත වුණේ අරහත්ඵල සමාපත්තිය සමාදින්නේ නැහැ කියන මේ අදිෂ්ඨානය නිසායි. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණා. දසදහසක් සත්වලම කම්පා වුණා. බිහිසුණු අකුණු පිපුණා. ඉතාමත්ම බිහිසුණු දේවා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කැටිගත්තා. වාමාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගන්දලා කිව්වා, "අනේ ස්වාමීනි, මා දියකරු භූමි කම්පාලා. ඒ වගේ මා දියකරු ගෝසණිය ගෝසාලා. ඇතුළේ මොකද ස්වාමීනි මේ පොළොව කම්පා වුණේ?" ආනන්දය පොළොව කම්පා වන කරුණු අටක් තියෙනවානේ. මේ මහා පොළොව රැඳියේ තියෙන්නේ ජලය උඩ, ජලය රැඳියේ තියෙන්නේ වාතය උඩ. ඒ වාතයේ කැළඹීමෙන් ජලයක්, ජලයේ කැළඹීමෙන් පොළොවක් හිතෙනවා. නැත්තම් කම්පණය වෙනවා. මේක කාරණා. ඉර්ධි සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් හරි, දෙවියන් බ්‍රාහ්මණයන් හරි ආපෝකසනේ සමාපත්තියේ සමයදිලා මේ මහා පෘථුවේ ජලයේ මතු පිට සාවෙන්ද හරිනේ පොළොව කම්පා කරන මේ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ පස්චිම භවයක බෝසතාණන් වහන්සේ නමක් සතෝ සම්පජාන කාර්යයේ මෞකස ප්‍රතිසන්දි ගැනීමදී පොළොව කම්පා වෙන. සතෝ සම්පජාන කාර්යයේ මෞකසෙන් බිහි වෙන දවසේ පොළොව කම්පා වෙන. ලෝතුරා බුදු වෙන දවසේ මහා පොළොව කම්පා වෙන. ධම්සක් දේශන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආය සංස්කාර අත්හරින දවසේ මහ පොළොව කම්පා වෙනවා. පිරිනිවන් පාවදාන දවසේ මහ පොළොව කම්පා වෙනවා. ආනන්දය මෙන්න මේ කාරණා අටයි පෘථිවි කම්පණය සඳහා සිද්ධ වෙන්නේ හේතු අට. ආනන්දය මේ ලෝක ධාතුවේ තියෙනවා අභිධායතන කියලා කරුණු අටක්. අභිධායතන මේවා විස්තර කරන්න කාලේ නැදි වෙන්න පුළුවන්. ලාංඡනයේ වශයෙන් අපි මතක තබා ගන්න ඕනේ. ඒ කියන්නේ ඥානෝත්තරික යෝගාවචරයක්. නියමී වැඩි යෝගාවචරයක් තමන්ගේ ශරීරයේ කේසා ලෝමා ආදී කොට්ටාසයක් කසින භාවනා වශයෙන් හරවනවා. කසින භාවනා වශයෙන් හරවලා බාහිර අරමුණකින් ප්‍රතිබාධ නිමිත් උපදවාගෙන උඩා ඕදාරමුණේදී ඥාන ලබනවා. ඒකට කියනවා අජ්ජත්තං රූපසඤ්ඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි. මෙන්න පළවෙනි අභිභායතෙම. ඒ කියන්නේ තමාගේ ශරීරයේ කසින භාවනාවක් කළා. බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිත්ත ලැබුවා. ඒක තාම කුඩා කණානලේ තරම් කුඩා ප්‍රතිභාග නිමිත්ත නම් ඥාන ලැබනවා. ඒ වගේම තමාගේ ශරීරයේ භාවනා පටන්ගෙන බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්නවා. විශාල අරමුණක්, විශාල අරමුණකින් විශාල ප්‍රතිභාග නිමිත්තකින් ඥාන ලැබෙන මේක දෙවැන්නයි. තව කෙනෙක් බාහිර අරමුණකම කසින භාවනා වදලා බාහිර කසින නිමිත්තකින් ඥාන උපදවා ගන්නවා කුඩාම කුඩා අරමුණකින්. හතරවැන්න බාහිර අරමුණකින් ඥාන මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන මහත් අරමුණක් නිමිති කරගෙන ඥාන උපදවා ගන්නවා. මෙතන හතරයි. එවගේම නිල්පාත අතිශයෙන්ම නිල්පාත අරමුණේදී නිල කසිනේ වඩා ධ්‍යාන ලැබනවා. මේක පහ. කහම කහපාට දිවිසෙන කහපාට අරමුණේ ධ්‍යාන ලැබනවා. එක හය වෙන්නේ. එවගේම සතුම රතුපාට අතිශයෙන් දිවිසෙන රතුපාට අරමුණේ ධ්‍යාන උපදවනවා. මේක හත් වෙන්නේ. එවගේම සුදුම සුදුපාට දිවිසෙන සුදුපාටක් නිමිති කරගෙන ධ්‍යාන උපදවනවා. මේක අට වෙන්නේ. මේ වාතකින අභිභායතනාට ආනන්දේ තථාගතයන් වහන්සේ මේවා සුභාවිත කළා කියලා. ඒ වගේ ආනන්දේ විමෝක්ෂ හතකුත් ලෝකේ තියෙනවා. මොනවද මේ විමෝක්ෂ කියලා කියන්නේ? විමෝක්ෂ කියලා කියන්නේ අර වගේම ධ්‍යාන ලබන ක්‍රමාත. තමාගේම ශරීරයේ කසිනේ වැඩලා ධ්‍යාන උපදවන. බාහිර අරමුණේ කසින වඩලා ධ්‍යාන උපදවන. සුබ පරම අරමුණේ ධ්‍යාන උපදවනවා. ආකාසානං චයතනෙ විඤ්ඤාණං චයතනෙ ආකින්චඤ්ඤාතනෙ නේ සංඥා නා සංඥාතනෙ කියන සමාපත්තිය හතරක් උපදවනවා. සංඥා වේදේත නිරෝධේ කියන නිරෝධ සමාපත්තිය සමාදිනවා. මේ ආතත කියනවා විමෝක්ෂාත. මේවා තථාගතයන් වහන්සේ පුරුදු කළ තියෙන. එවැනිම ආනන්දය තථාගතයන් වහන්සේ මේ ඉරිදිපා ධර්මයන් මනෙන් භාවිත ස්වභාවිත කරලා තියෙන බැවින් හැමතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පාවශේෂයක් ජීවත් වෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේ පින්වන්තයමට ආශාස්කාර අත්හැරියා කියන එක ප්‍රකාශ කළා. ගෞතම නිග්‍රෝධයේදී එවැගේම සීතලනේදී තපෝදාරාමේදී ඉසිගල ඉසිගිලි පාර්ශවයේදී එවැගේම සප්පසන්දිත පබ්බාරයේදී තවත් මේ වාගේ රජගහනුවර තියෙන විශාල ප්‍රසිද්ධ විහාරස්ථානෝදි මාමේ බව ප්‍රකාශ කළා කියලා. මේ වාගේම මේ විශාල මහනුවර උදේලේ චෛත්‍ය, තාපාල චෛත්‍ය, උදේලේ චෛත්‍ය, ගෝතමක චෛත්‍ය, සත්තම්බ චෛත්‍ය, බහුපුත්‍රක චෛත්‍ය, සාරන්දද චෛත්‍ය මේකේන සාපාලේ චෛත්‍ය මේවා ස්ථානවලදී මම මේ ප්‍රකාශ කළ තේනවා. නමුත් ඔබට එදා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතින් මා වමාරපු දෙයක් නැවත වළඳන්නේ නැති නිසා මේ ආරාධනයේ මට පිළිගත නොහැකි වෙනවා කියන එක පහදා දුන්න කොටුන් වාසේ අඬන්න ගත්තා. භාග්‍යතුන් වාසේ අදාළ ආනන්දය හේතුයෙන් හටගත් සීළු සංකත ධර්මයන් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද? අල්ලතෝ කිව්වා නේද? සබ්බේ හිමේ පියේ හිමනාපේ නානා භාවෝ විනා භාවෝ කියලා. දැන් අඳන් දෙපා. ඔබ යන්දාසක භාවනා පටන් ගන්න ඔබට එක මාසණයේදී අරිහත්ේ සාක්ෂාත් වෙනවා කියලා හිත සැනසුවා. භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී මහවන කූටාගාර ශාලාවට වැඩම කරලලා මහා සංඝ රත්නයේ තිසිතුරු ධර්ම දේශනාවක් වදාළා. මේ ඉසිතුරු ධර්ම දේශනාවේ අගතත් උන්වහන්සේ අනුශාසනාවක් කළා. පරිපක්ඛෝ වයෝමයං පරිත්තම්මම ජීවිතං ආයවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තුණු. මගේ ආයුෂ දැන් මුහු කරවා ගින් කියනවා. මට දැන් පිරිනිවන් පෑමට කාලයේ සමීප වේ කියනවා. මගේ පිහිටම හදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්කවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත. මන් අප්‍රමාද වේ සීල සම්පන්න වේ සමාධි භාවනා වඩව ප්‍රඥා වඩව තමන්ගේ සිත ආරක්ෂා කරගනිව් යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසතේ පහා ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යම් කෙනෙක් මේ බුදුසසුනේ මනා සිහිනුවණින් වීරිය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මේ මුන්වාසි අනුශාසනා කරලා එදත් පහදා වදාලා කන්ද දානි වික්කවේ ආමන්ත්‍රයාමි වෝ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මාණින්දං අන්තිම වාරත් අපි අමතේ සංස්කාර නැතන වැලසෙන සුළුයි. එනිසා අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා මාණි මාස තුනක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහවන කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා තමන් වහන්සේ පාවානුවර බලා පිටත් වෙන්න සූදානම් වුණා. මේ යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට ඒ තැන සීල සමාධි ප්‍රඥා ගැනම විසිතුරු ධර්ම දේශනා පැවැත්වුවා. එවැගේම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්වුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්වුවා. එවාගේ බුදු සසුනේ සිරස්ථිතයට පැමිණීම සඳහාම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුයි කියා විශේෂ දේශනා පැවැත්වුවා. මෙව පළාත්තෙන් පාවා නුවර චුල්ල කම්මාර පුත්‍ර තුමාගිරට වැඩියා. එතුමා සාරංචේලා පසුදින දානෙට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ත අන්තිම දානය දෙන්න කල්ප ලක්ෂයක් මෙතුමා පෙරම් පුරා ගනාව කෙනෙක් සුජාතා සිටු දේවි වගේ. මෙතුමා සෝවාන් මාර්ගඵලාදී කෙනෙක්. පසුදින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට කොයි කොයි විදිහේ ඖෂධීය දානයක් මං සම්පාදනය කළ යුතුද? ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ගැන හොඳට දන්නවා. උන්වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරයක් සම්පාදනය කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන්නේ සූකර මද්දවය. සමහර කෙනා ලපටි ඌරන්ගේ මසක් කියලා. ඒ විදිහේ දෙයක් නෙවෙයි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සත්තාපේසාර රෝගීන්ට සත්‍රාය වෙන ඖෂධීය ආහාර විශේෂයක්. ජිමේ තුන්ද කරුණාර පුත්‍රයා මේ වෙනුවෙන් පෙරම් පුරාගෙනාව කෙනෙකුනේ. එතුමා මේක බොහොම ගෞරවයෙන් පිළිගෙන සූකර මද්දවේ සහ සෙසු දාන ලස්ස සම්පාදනය කළා. පසුදින දානෙත වැඩම කළ තථාගතයන් වහන්සේ තුන්ද කර්මාර පුත්‍ර තුමාට පහදා දුන්න සූකර මද්දවේ මත පමණක් පිළිගන්වන්නට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ පොළවේ වල දාන්න. වෙන කෙනෙකුට ඒක දිරවා ගන්නට බෑ. මොකද අර බුදු වෙන දවසේදී මෙන්න දසදහසක් වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ දානෙට එක්කාසු කළා කියලා. කාටවත් දිරවන්න බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේට හැර. සසු දාන වාක්‍යයේ සසු භික්ෂුන් වහන්සේලාට දන් දුන්. තුන් දානානුමෝදනා දේශනා කරලා එතනින් පිටත් වුණා ආනන්දේ අපේ වඩිමු කුසිනාරා නුවර. ඒ කුසිනාරා නුවරට වඩන ගමනේදී අවේදනාත් තරම් සිතේ දුර ප්‍රමාණය 25 තැනක තරම් නවතින්නේ සිද්දන. මොකද බුදුරජාණන් වහන්සේට රෝගේ උස්සන්න වුණා. ඇත්තට සමහර කෙනෙක් කියන සූකර මද්දනේ ගත්ත නිසායි රෝගේ උස්සන්න උනේ කියලා. ඒක නෙමේ සත්‍යතාවය. ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමුත්ථානයක්. උදාසේ දා රෝගාතුර වෙනවාමයි. උදාසේගේ අන්තිම රෝගයයි. ඒ සූකර මද්දනේ නිසා වේදනාව දරාගත හැකි වුණා ඖෂධීය ආහාරයක් නිසායි. ඉතින් මගින් මඟට උන්වහන්සේ විරේක වෙමින් බොහොම අපහසුයෙන් සමාපatti සම නොවැදී පාගමනින් වැඩිය. ගහක් මුල වැඩි ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දේ මට පිපාසයෙන් වතුර ටිකක් දෙන්න. තුන් වාරයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරෙම කිව්වා මෙතන කරත්ත 500ක් ගියා කුඩා දොළපාරයි වතුර ඔක්කොම මැඩෙලා. තුන්වෙනි වාරේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍ර ආරං ගියාම මැලේ පාටට වතුර පෑදුණා. මනේ පාටට වතුර පෑදුනා ඒක භාග්‍යතුන් වහන්සේ වැළඳ. එතෙන්දිම ආවා පුක්කුස කියන මේ මල්ල සාරි පුත්‍රයෙක්. එතුමා බොහොම විශාල ධනවත් කෙනෙක් පාවානුවර වාසී. මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා වැන්න. කියා හිටියා ස්වාමීනි මං ආලාර කාලම තුමාගේ ශ්‍රාවකයෙක් ඩායතේ. එතුමා දවසක් පාරයි සමාපත්තියෙන් හිටියා. කරත්ත 500ක් ළඟින් ගියා. පස්සෙන් ගියේ මම ගන්දලාසුවා ස්වාමීන් වහන්සේ. මෙතනින් කරත්ත 500ක් ගියා. දැක්කද නැහැ? දැක්කේ නැහැ. සද්දය වුණාද? නැහැ. හිඳාගන්නේ තියාද? නැහැ. හොඳවදීන් හිටියේ. ඒතොට ඒ ශාන්ත සමාපත්තිය ගැන අහලා එතුමා පැහැදුණා. බුදුරජාණන් වහන්සේ අදාලා කුක්කුසය මම කියන්නේ ඊට වඩා ගැඹුරු ශාන්ත සමාපත්තිය. තථාගතයන් වහන්සේ දවසක් ආත්මාවේ මේ පිදුරු ගේක වැඩ ඉන්න වෙලාවේ බුසාගාරකේන කුටියේ වැඩ ඉන්න වෙලාවේ උනාසේ නිරෝධයේ සමවැදී හිටියා. විශාල වර්ෂාවක් ධාරාණී පාත වැහිලා අකුණු පුපුරලා සහෝදර ගොවියෝ දෙන්නෙක් නැති වුණා. ගවයන් හතර දෙනෙක් මැරුණා. විශාල ජනතාවක් එක්කාසු වෙලා ඉන්නකොට උන්වහන්සේ සමාප්‍රාප්තියෙන් නැගිට්ටා. කෙනෙක් ඇවිල්ලා ඇහුවා තථාගතයන් වහන්සේ උන්වහන්සේ දන්නේ නැද්ද මේ සිද්ධිය? නෑ මම දන්නේ නෑ. උපවාසයට ඇහුනේ නැද්ද? නෑ ඇහුනේ නැහැ. උපවාසයේ නිදාගෙන හිටියද? නැහැ. අපෝයි පුදුම නේද? මෙච්චර පුදුම දෙයක්. අකුණු පුපුරමින් ඇවි වැහැලා මිනිසුන් මැරිලා සාරකම් මැරිලා මෙච්චර ජනතාවක් සන්නිපාත වෙලා ගෝතාව උපවාසයට ඇහුනේ නැහැ. මේ කාලෙකට පුක්කුස මල්ල රාජපුත්‍රයා කිව්වා ස්වාමීනි එදා ආලාර කාලාමතුමාගේ කෙරෙහි ඇති මගේ ශ්‍රද්ධාවද හුලඟේ පාසල් අරිනවා මට ඊට වඩා ලොකු ප්‍රසාදයක් අද ඇති වුණා කියලා ඉතාම දිලිසෙන සංවම් පාතින් දිලිසෙන වස්ත්‍ර යුග්මයක් තථාගතයන් වහන්සේට පිළිගන්න. භාග්‍යතුන් වහන්සේ එකක් බාර ගත්තා එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට බාර ගන්න කිව්වා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටම පෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දේහය ඉබේම දිලිසෙන්න දඩලෙන්න ගත්තා. ඉහා කකුදා නන්දියේදී තථාගතයන් වහන්සේ තැන්පහස වුණා. තැන්පහසේලා නැවත අතර ඉතාමත්ම ප්‍රභාසර වූ කීවර යුග්මයේ දරාගෙන උන්වහන්සේ උපවත්තන ශාල වනෝද්‍යානයට වැඩි. යමක ශාලා අභ්‍යන්තරයේ ආසනයක් පනවන්න නියම කළ බුදුරජාණන් වහන්සේ. එතෙන්දී උන්වහන්සේ දකුණු ඇලේ සැතපුණා උත්තර සීසකව උතුරු දිශාවට හිස දාලා බටේරට මුහුණ දාලා දකුණට සිරිපතුල් දාලා සිහියෙන් උන්වහන්සේ සැතපුණා. මේ ලෝකල ආනන්දේ මේ මුළුමහත් නගර වාසීන්ට රජදරුවන් කියන්නේ අද අලුයම් කාලේ තථාගතයන් වහන්සේ පිරිනිවෙන බව. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා හඳාගෙන වැළපි වැළපි ආව තථාගතයන් වහන්සේට වදී. රාත්‍රී පුරෝ යාමේ ජීවන තුරු ඒ රටවාසී ජනතාවලව වැන්දේව්. ඊළඟට අහස පුරා දෙවි දේවතාවෝ පරසතු මදාරාමා දිව්‍ය සුගන්ධ දිව්‍ය සුණු විසිරුවෝ. දනක් පමණ ගෙලවතක් තරම් මල් ගොඩවල් ගොඩ වුණා. උන්වහන්සේ වදාළා මෙතිකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නැහැ. සත්කාර කළා වෙන්නේ නම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමෙන් කියලා විසිතුරු දේශනාවක් වදාළා. ඒ රාත්‍රි කාලයේ අප්‍රමාණ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ දසදහසක් සත්වලින් ආ වඳින්න පුදන්. උපවාල ස්වාමීන් වහන්සේටත් එතනින් ඉවත් වෙන්නේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ දාන. ඒ අතරත සුභද්‍ර කියන පරිද්දාජකතුමේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්නා ආනන්ද ස්වාමීන් වහන්සේ පාපියද්දි තථාගතයන් වහන්සේ අවසර දුන්නා එන්නේ කියන්නේ. එතුමාට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විචිතුරු ධර්ම දේශනාවක් වදාලා ඒ මොහොතේම පැවිදි වුණා. ඒ මොහොතේම ගහකුලට වෙලා සෞඛලෙස්නසා මහා රහත් භාවයට පත් වුණා. මේ තමයි පස්වෙනිම අන්තිම රහතන් වහන්සේ. ඉතින් අලුයම් වෙනතුරු භික්ෂු සංඝයා වහන්සේ අමතලා උන්වහන්සේ විචිතුරු ධර්ම දේශනාවන් පැවැත්තුවා. වේලාසනින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළකුණා තථාගතයන් වහන්සේ පිරිනමනුමනාව මා කාගෙන්ද භාවනා කමටහන් ගන්න. භාග්‍යතුන් වහන්සේ කැඳවලා උපදෙස් දුන්න ආනන්දේ ශෝක වෙන්න වැඩක් නැහැ. ඔබ අලංකෝම හදවතින් තථාගතයන් වහන්සේ මෙතෙක් කල නිත්‍ය උපස්ථායක දුරේ දැරුවා. ඔබ යම් දාසක භාවනාවට යෙදෙන්න එදාම වහාම අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතාදාගෙන එනේ නෑ හැමදෙනාගේ හදමින් මේ විදිහට අලුයම් කාලයට පැමිණියා. අලුයම අවස්ථාවේදී තුන් වාරයක් විසු සංඝයා වහන්සේගෙන් ඇවමානෙමි. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැනද මාර්ග ප්‍රතිපත්ති ගැනද සැකයක් සාංකාවක් කිසික කියනෝ නම් මගෙන් අහන්න. මේ මත් යහන් ලැබෙන්නේ තුන් වාරයක්ම විමසුවා තුන් වාරේ නිහඬ වුණා. එතන හිටියේ වැඩිහිටි ඉස්තරයන් වහන්සේ රහත් නවකීස්තරයන් වහන්සේ සෝවාන්. උදාසී අන්තිමතර හන්ද දානි දික්කමේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේති කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඉන් අනතුරුව ප්‍රථම ඥානයේ පතන් ඉහළ ඥානයේ දක්වා අනුපිළිවෙලින් සමයදුනා. නැත ප්‍රතිලෝම වාසේ මේ මන්ලෝ ප්‍රතිලෝම ආදි වාසේ සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමයදුනා. යෝධයට සමයදුනා. අන්තිමේ නැත ප්‍රථම ඥානයේ පතන් චතුර්ථ ඥානයේදපත් වෙලා චතුර්ථ ඥානයේ සිටින් නැගිටින කොටම මෛත්‍රී පූර්ව භාග සෝමනසසගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කියන ප්‍රතිසන්දි ගන්නා ලද විපාකසිත සමාන අන්තිම චුති චිත්තේ පහළොණ ඒ චිත්‍ය ආදුත්තා දක්ෂණයේ තිතික්ෂණයේ බංගක්ෂණිය අවස්ථා තුනකට පත් වෙනකොට දස දහසක් ලෝක ධාතු කම්පා යද්ද පිරිනිවන් පාවා දාලා මේ අවස්ථාවේදී සාම්ප්‍රති බ්‍රහ්ම රාජයා ගෞරව සම්ප්‍රයුක්ත වැඳගෙන දාතාවක් කියුවා. සබ්බේ රජද දාතාවක් කියුවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දාතා දෙකක් ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේද දාතාවක් වදා. මේ වාර සංවේග ප්‍රකාශක දාතා. අනිත්‍යදා ප්‍රතිසංයුක්ත දාතා. ඒවා ප්‍රකාශ කරන්න මම කාලෙ ගන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අර නැවතත් කුසිනාරා නුවර වාසීන්ට පණිවිඩ දුන්න රජමැතිවරු ත්‍යාදීන්ට තථාගතයන් වහන්සේ පිරිනෝන දැන් ඉතින් ආදාන කටයුතු සංවිධාන කරා. කල්යතුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආගෙන තිබුණ තථාගත ශ්‍රී දේහයට පිළිපැදිය යුතු ඇති. ඒ විදිහටම මේ කුසිනාරා නුවරන්ට උපදෙස් දුන්නා. අන්තිමේ දවස් 7ක් ගියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජෝපහාර පවත්වන්න. 7 වෙනි දවසේදී 120 වෙනක් දිග පළල උසයට සීලම සුවඳවත් වූදී සහිතව හඳුන් දරසයට නංවල ආදාන කරන්න සූදානම වෙනකොට දෙවියෝ දුන්නේ නැහැ. සියලු විස්තර අහලා මහකාශ්‍යප මහරහතන් වහන්සේ නිතර බලා සිටියා. මහකාශ්‍යප මහරහතන් වහන්සේ පාලානුවර සිට 500ක් සංඝපිරිස සමග වැඩියා. තුන් වාරයක් චෙතකේ වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා පිරිවරත්. මේ පැත්තේ ශ්‍රීපතුල තියෙන්නේ කියලා ගාථා තුනක් කියලා වඳිනකොටම මේ පාදය මේ දරසහයම් පිටට වැඩියා. මේ පාදයේ දොතින් අල්ලගෙන නලල කියලා වැන්න. සීලම දෙසු පිරිස වැන්දා මනුෂ්‍යෝද සීල දෙනා වඳිනකොන් එසේ අල්ලගෙන උදාසේ ශ්‍රීපාදේ අත්තරින තෙල මකුල දලක් ගිනි ගත්තා වගේ ඉබේම මේ දරසය ගැලුණා. ඉතින් අන්තිමේදී ආදාන සඳහා ආස පුරාම වර්ෂා පතනේ නැත්තම් සුවඳ ජල ධාරා පතිත වීමෙන් මේ දරසය ගැලුණා. දෙවේ ආදාන වෙන තත්පරයක් ගියේ නැහැ. අන්තිමේදී සුවඳ තන් කලකට දහස් ගණන් වක් කරද දරසය දිවලා මේ දේහේ රන් දෙන ඉරිකලයට ගත්තාම මෙච්චර දෙතිසක් මහා කොට්ටාස මාත්‍රයටපත් වෙලා සියලු දෙනාම හදාගෙන වැළපුණා. ඉතින් මේ අවස්ථාව ආරංචි වෙලා කඩදරුවෝ අත පිරිසක් වරින් වර ඇවිල්ලා තම තමන්ට ධාතු කොටස් දීලා අන්තිමේ ද්‍රෝණ බ්‍රාහ්මණතුමා ගාථා 500ක් කියලා කඩදරුවන් නිස්සබ්ද කරලා යුද්ධ කරන්න දෙන්න නොදී සියලු දෙනා සමාදානයේ පිහිටුවලා එතුමා විසින්ම ධාතු බෙදා දෙනු ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා දඹදූතලේ සතවල් අතක නලි දෙක බැගින් සම්පත් කරනු ලැබුණා. දළදා වහන්සේ එක නමක් දෙව්ලොව, එක නමක් නාලොව, එක නමක් ගන්ධාර දේශ මේකන් වලට වැඩම කරනු ලැබුණා. එවාගේම සේසු නිය ධාතු, කේස ධාතු, ලෝම ධාතු, දන්ත ධාතු මේවා මුළු මහත් දසදාසස්සක් වල දෙවි දේවතාවෝ තැන තැන ගෙන ගියා. අන්තිමේදී ස්තූප 10ක් ඇති වුණා. ධාතුන් වහන්සේලා ස්තූප 8යි ඊළඟට තුම්බ ස්තූපය කියලා මැන්න නැළිය තන්පත් කළ ස්තූපයයි ඊළඟට අංගාර චෛත්‍යයයි. මේ විදිහට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව අනාගතයේ අවුරුදු 5000ක් මුළුල්ලේ නොනැසී පවත්වමින් ජීවමාන බුදු කෙනෙකුන් වහන්සේමෙන් පිළිගනු පිණිස ධාතුන් වහන්සේලා විසිරේ පැවැත්මට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. අන්තිම ගාථාවකින් දේශනා නිම කරනවා. දෙවින්ද නාගින්ද නරින්ද පූජිතං මනුෂ්‍යසත්තේ හිතේව පූජිතං සංවන්දත පංජලිකා භවිත්වා බුද්ධෝ හමේ කප්පසතේ දුල්ලමෝති. නිගාතාවෙන් ප්‍රකාශ වෙන්නේ දෙවියන් විසින්, දිව්‍ය රාජයන් විසින්, බ්‍රහ්මයන් විසින්, බ්‍රහ්ම රාජයන් විසින්, මනුෂ්‍යයන් විසින් මනුෂ්‍ය රජදරුවන් විසින්, නාගයන් විසින් නාග රාජයන් විසින්, දසදාසක් ලෝක ධාතු ආසේ සැමදෙනා විසින් ගෞරව කරන ලද, වඳින ලද, පුදන ලද ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කෙරෙත්වා කියන එකයි ගාථා. එමක් නිසාද බුද්ධෝ හරේ කප්පසතේ දුල්ලමෝ. බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි ගණනාවකින් දුර්ලභයි, කල්ප අසංඛ්‍ය ගණනකින් දුර්ලභයි. එනිසා උන්වහන්සේට කරන නමස්කාරයෙන් නම් උන්වහන්සේ දේශනා කොට වදාළ සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන හතර, ඉන්ද්‍රිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග ධර්ම හත, මාර්ගාංග හත මේවා වඩමින් සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් උභාසේ ගමන් කළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් වූ මැදුම් පිළිවෙතේ ගමන් කරමින් උභාසේගේ දේශනානුසාරයෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මතුරානි සත්‍ය අවබෝධ කර ගැනීම ජාත්‍යාදී සංසාර දුක් තරණය කොට ලැබෙන අසංසත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි උභාසේට කළ යුතු නමස්කාරය. මේ දීර්ඝ දේශනාවක තාමකට හැඳින්වීමක් මෙතකින් සිද්ධ කෙලේ. දැන් වෙලා විකුත් වී ගියා. පුණ්‍යතුන්ගේ බෝධි පූජා කටයුතු සම්ප්‍රාප්ත වී ඇති. මෙතෙක් වෙලා මේ දහම් කතාවකට අර චරිත කතාවක් සම්බන්ධව අහිංකම් දෙනවා වගේ සාවධානව සවන් දීගෙන සිටියේ. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ පිළිබඳ ධර්ම දේශනාව පැයකින් දෙකකින් නෙවෙයි මුළු දවසකින් ප්‍රකාශ කළත් නිමකරන්ත බැරි තරම් ධර්ම සම්භාරයක් සම්භාරයකින් යුක්තයි. අපි ආරාධනා කරනවා නැවත නැවත මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව අහන්ත ලැබේවා, අහන්ත දේශනා කරන්ට ලැබේවා. මේ ධර්මයේ තුලින් අපට බුද්ධ ජීවිතයේ උදාර අනුශාසනාවන් අනුගමනය කරමින් බුදු සසුන ආරක්ෂා කරගන්න ලැබේවා කියන මේ ආරාධනේ ප්‍රාර්ථනා පිපාස්සන. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විෂයා සංකල්ප කල්පලාප්තියක් පිරූ කාලමේ දෙලේ බෝමුලාරා රැඳී ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. සමන් වහන්සේ අවුරුදු 45 මුළු නෙළවත අමාදාම් ලැබසේවා. සූවිසිය සංකේය 60 කෝටි 50 ලක්ෂයක් පිරිස ජීවත් වෙන කාලයේ අමාම අනුවණට පැමිණේවා. අනාගතේ බලා සුදු බුදුරැස් නිහදන දලදා ස්පර්ශ කරමින් සුවාසෝදාසක් දහම් කම දේශනා කළා. සමන් වහන්සේ මෙසේ තුන් ලෝක ධාතුව බබළුවේ වැඩ ඉඳලා දල්වන මිනිතානක් නීගියාත්මෙන් ගිනිතනක් නීගියාත්මෙන් අනුපාදිතේස සරණිවානින් පිරිනිවුණා. මේ වාගේ සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු ධර්ම අනාත්මයි. බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් දාන සීල භාවනාදී පිළිවෙත් මඟ අනුගමනය කරන අප සෑම දෙනාටත් මේ කරන සීල කුසල් පාරමී බාතපත් වීමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය තියෙන